සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං උබන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙත්වා. නමස්කාරය කියන පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. For the second time, I go to the Buddha for refuge. For the second time, I go to the Dhamma for refuge. For the second time, I go to the Sangha for refuge. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. For the third time, I go to the Buddha for refuge. For the third time, I go to the Dhamma for refuge. For the third time, I go to the Sangha for refuge. Panchasila, five precepts. Pānāti pātā vīramanī sikkhāpadaṃ samādhiyāmi. I undertake that training tool to abstain from taking life. Adinnā dānā vīramanī sikkhāpadaṃ samādhiyāmi. I undertake that training tool to abstain from stealing. Kāmesu micchācārā vīramanī sikkhāpadaṃ samādhiyāmi. I undertake that training tool to abstain from sexual misconduct. Musāvādā vīramanī sikkhāpadaṃ samādhiyāmi. I undertake the training tool to abstain from false speech. Sura mihiraya majya pamadattāna vīramanī sikkhāpadaṃ samādhiyāmi. I undertake the training tool to abstain from intoxicating drinks and drugs that causes heedlessness. චිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින ජෝආලන්දෝ මහත්මාත්, ඒවාගේම සීලකානෝනා මහත්මියත් කොබේනා විහාරස්ථානයට පැමිණිලා ඉතාම ශ්‍රද්ධාවෙන් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ උතුම් බෝධින් වහන්සේ අභියස මල් පහන් ගිලන් ප්‍රසාදිය පූජා කරලා පිරිත් ධර්මයේ දේශනා කළා. මේ සියලුම කාර්යයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ජෝ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරන්නට සිත සාන්තිය බලාපොරොත්තුෙන් කරන උතුම් ආශිර්වාදාත්මක පින්කමයි මේ සිදු කරන්නේ. විශේෂයෙන්ම මේ පින්කම කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ දිනවල අපල උපන්දර වෙන මේ තියෙන හිරාන් පුතණුවන්ට ආශිර්වාද කරන්ටයි විශේෂයෙන්ම මේ පින්කම සිදු කරන්නේ. එනිසා ඔබ හැම දිනෙකම මේ උතුම් බෝධින් වහන්සේගේ සේවනයේ ඉඳගෙන කිරාන් පුතණුවන්ට නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. එළඹේ තියෙන සියලු අපල උපද්දුර දුරු වේ. සිත සාන්තිය යහපත උදා වේවා. ඒ පවුලේ හැම දිනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් සියලු ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එක්කට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාසං සොචිසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාදිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දාමි චේතයං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීසේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදම් ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පොප්පන් මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශ භාවන් අධිවාසේතුනෝ බන්තේ පානීයම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ බන්තේ ගිලාන පංචයම් ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් දීපේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් දෝපේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් පුප්පේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් උදකේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් ගිලාන පච්චයේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පෝජේමි බෝධි රාජානම් බේසංජේනේ තේන සාදරං සාදෝ සාදෝ සාදෝ සැදැහැවත් වාසනාවන්ත පින්තුනි ජෝ මහත්මා ඒ වගේම තිලක නොවනත් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් මෙලොස්සන්ලි විහාරස්ථානෙට පැමිණිච්ච මොහොතෙහි බෝධින් වහන්සේ අභියස මල් පහන් ආදිය පූජා කරලා සිසිල් පැන් ආදිය බෝධින් වහන්සේට පූජා කරලා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ සෙත් පිරිස් සජ්ජහානා කරලා ඒ කුඩා පුතණුවන්ට ආශිර්වාද කරන්නට මේ දිනවල අපලෝපන්දර වෙලමිලා තියෙන ඒ පුංචි තිරාන් පුතණුවන්ට සියලු ආශිර්වාදය සෙත ශාන්තිය සැලසේවා එළඹේ තියෙන අපලෝපන්දරව සියලක්ම දුරු වේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ කවුරුත් පිරිත් දේශනා කරලා ඒ පුංචි පුතාට ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වන්නේ. එනිසා මේ වෙලාවේ දරුවා හොඳට සිහිපත් කරන්න. ඔබේ ජීවිත කාලයේ පුරාම සිදු කළා වූ දාන ආදී පින්දම් හොඳට මතක් කරගන්න. මව්පිය උපස්ථානය, ස්වාමීන් වහන්සේ රැඳ කරපු උපස්ථාන, සිල් සමාදන් වෙච්ච ආකාරය, භාවනා කරපු අවස්ථා, මේ සියලුම පින්කම් හොඳට මතක් කරගෙන ඒ පින්කමල අනිසංසයෙන් ඒ පුංචි පුතණුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සම්පත් ලබාවා, එළඹේ තියෙන සියලු පදරු දුරු වේ, සිත ශාන්තිය යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි එකට සෙත් පිරිස් සජ්ජහානා කරමින් ඒ පුංචි පුතාට ආශිර්වාද කරමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දංස නමෝ තංස භගවතෝ සම්බුද්දංස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස් බුද්ධෝ භගවාතේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අතා ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදෙත් විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරං අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාසේ ඒතේන සංච වඤ්ඤේන පාතු තං රතනන්තයම් ඒතේන සංච වඤ්ඤේන පාතු තං රතනන්තයම් ඒතේන සංච වඤ්ඤේන පාතු තං රතනන්තයම් යං කිංච වෙන්තං ඉදවාහුරං වා සංගේ සෝආයං රතනං පනීතං නනෝ සමන්නත්ථ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනේදං යදඤ්ඤගා සංඛේ මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්තේ කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නස්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බේජා අවිරුල් හිඤ්ඤන්දා නිම්බන්ති ධේරා යථායම් පදේපෝ ඉදම් ති සංඝේ රතනං පනීතං ඒතේන සංඝ සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංකෝවුජෝ ජසෝ ජෝච සුවචෝ චන්ස මුදු අනතිමානී සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝ ච නිපකෝච අප්පගම්භෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උප සොකිනෝ වාකේ මිනෝ හොන්තු සම්බේ සන් බවන්තු සුඛිතන්තා යේකේචි පාන බෝතන්තේ තසාවාතාවරාවා අනවසේසා දේගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතෝලා දෙට්ටාවායේව අන්දෙට්ටායේ ච දෝරේ වසන්ති බෝතාවා සම්බවේ සේවා සම්බේ සම්බේ සන්තා බවන්තු සුඛිතන්තා නපරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්ඤේය මාතායතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරක්කේ ඒවම්ති සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරි මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපන්තං තිට්ඨං සරම් නිසින්නෝ වාසය යාවතස්ස විගත මිද්දෝ ඒතං සතෙන් අදෙට්ටෙය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා සම්පන්නෝ කාමේ සොවිනෙයගේ දං නහි ජාතු ගම්බසෙයි පුනරේතේතේ ඒතේන සංච වඤ්ඤේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලම් සම්බීතයෝ දිවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ බවන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තුතේ. හොඳයි, සැදැවත් වාසනාවන්ත පින්තුනි, බෝධින් වහන්සේ අභියස මේ උතුම් සම්බුද්ධ පූජාවක් බෝධි පූජාවක් පවත්වපු අවස්ථාවෙහි දැන් අප බලාපොරොත්තු වන්නේ ටික වේලාවක් මෛත්‍රී භානාව වඩලා තිරාන් කුඩා පුතණුවන්ට ආශිර්වාද කරන්නට, නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට, බුදුරජාණන් වහන්සේ තුල පැවති ආ වූ ඒ අපරිමාණ සම්බුදු ගුණ එකිනෙක සිහිපත් කරලා ඒ උතුම් බුදු ගුණවල ආනිසංසයෙන් ලෝවැසි හැම දෙනාටම මෙත් වඩලා ඒ මෙස්සිතේ බලයෙන් ඒ කුඩා පුතණුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධං ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ආ වූ අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාගතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ සන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මසාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා භවන්තු සුඛේ සත්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැස්සී සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා භවන්තු සුඛේ සත්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැස්සී සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා භවන්තු සුඛේ සත්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැස්සී සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා භවන්තු සුඛේ සත්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සී සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා. මේ උතුම් සම්බුදු ගුණ මෛත්‍රී භාවනාවේ ආනිසංසෙන් ඒ පින්වත් තිරාන් පුතණුවන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු ග්‍රහ පෙරදුළු වේ සෙත ශාන්තිය යහපත උදා වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ජෝආලන්දෝ මහත්මාත් චිලක නෝනත් මේ වෙලාවේ තමන්ගේ විහාරස්ථානෙට පැමිණිලා මේ බෝධීන් වහන්සේ අභියස ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිද්ධ කරපු අවස්ථාව තමන්ගේ ඒ දූ දරුවන්ට ආශිර්වාද කරලා විශේෂයෙන් මේ කුඩා පුංචි පුතුණුවන්ට ආශිර්වාද කරමිනුයි මේ පින්කම සිදු කළේ. ඉතින් මේ සිදු කරගත්තා වූ සියලු පින්කමලානිසංසෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඒ දෙවියන්ගේ ආශිර්වාදෙන් ඒ දරුවාට සියලු සෙත සාන්තිය යහපත උදා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. රැස් කරගත් මේ සියලු කුසල් අප නමින් මියගිය ඥාති හුද අනුමෝදන්ව සුවපත් වෙත්වා සුගතිගාමී වෙත්වා කියන පැතුමෙන් අපි හැම දිනාටම සාදුකාරයක් පවත්ලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ උතුම් පින්කම ආනිසංසෙන් යෝ මහත්මා ඒ මහත්මිය දරුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ උතුම් පින්කම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සඳහාත් සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවා නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙලෙන සත් දිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිර්වාණ සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු.